අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙනුවෙන් තමුන් නාන්සලට සහයෝගය දුන්නා. හැබැයි සහයෝගය දෙනකොට මෙහෙම දිගින් දිගට මිනිස්සුන්ට ගහනකොට මේ විදිය බොරු දේ චෝදනා දාලා අල්ලනකොට මොනවා හරි එකක් වෙලා ගිලා කතා කරොත් එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක හම්බුනොත් ඊට බහුවදෝදී අල්ලස් දූෂණ කොමිසමට පැමිණිල්ලක් දාන. මොකද්ද මේකේ තේරුම? කවදාවත් ඉතිහාසයේ දේශපාලඥයන්ගේ මෙහෙම පිළිගත් කාලයක් නැහැ. මේකද යහපාලනය කියන්නේ? මේකටද මේ රටේ මිනිස්සු ඡන්දෙ දුන්නේ? ද අපේ මිනිස්සු අහනවා තමුන් නාන්සලට රෙදි අඳගෙනද? තමුන් නාන්සල ලැජ්ජ නැද්ද? මේවා කරන්නේ තමුන් නාන්සලාන්ට ඡන්ද දෙන්නේ ලැජ්ජ නැද්ද කියලා අහනවා. අපි අසරණ වෙලා මෙතුමා. ඒ නිසා යහපාලනේ ගව පාලනයක් බවට පත් කරගන්න එපා.